ඇති උතුරු පළාත් සමර්ථ යෝජනා සම්මත කරගන්න පුළුවන්. ඒක රජයේ ස්ථාවරයේදී පැහැදිලිව. ඒක රජයේ ස්ථාවරයේදී මේ ප්‍රශ්නේ ඇති වුණේ සෙල්ලාම යුද්ධය ඉවරලා මාසයක් යනකොට බෑන් කිම්බුන් ලංකාවට ආවා. ලංකාවටම ඉතිපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි යුසුවක් අත්සන් කරුවේ එක්සත් ජාතිකයේ මහලේකම්වරයාට අභ්‍යන්තර පරීක්ෂණයක් තියෙනවා කියලා. අපි නෙමෙයි මහින්ද රාජපක්ෂ ඉතිපු ජනාධිපතිට ලිඛිතව අත්සන් කරුවා එක්සත් ජාතිකයේ මහලේකම්වරයාට එක්ක අභ්‍යන්තර පරීක්ෂණයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ කාලයක් බලාගෙන ඉති අභ්‍යන්තර පරීක්ෂණයක් තියෙනවද කියලා. තිබෙන්නේ. තිබෙන්නේ නිසා තමයි ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියේ. ඒකයි සිද්ධ වුණේ ජාත්‍යන්තර ප්‍රවිතීනනුව ලංකාව එක කරන. ඒකයි හැමදාම කිව්වේ. ඒකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එකගුණේ ඒකට. ඉතින් අපි අරමුණත් අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා.